හොඳයි, මේ මොහොතේ අපි සීලය ගැන සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. සීලය ගැන සාකච්ඡා කරනවට වඩා සීලය සමාදන් වීම තමයි ශ්‍රමණයෙකුට වඩාත් උචිතවන්නේ. ඒ නිසා අපි සාකච්ඡාවට ගාථා පාඨයක් වශයෙන් පංචශීලයේ අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සීලය නමස්කාරය කියලා සමාදන් වුණා. අද ගොඩාක් තපස්වරුන්ට තාපසයන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න තියෙන ලොකුම බාධකයේ තමයි මේ පංචශීලය, එහෙම නැත්නම් දසශීලය, එහෙම නැත්නම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, උපසම්පදා සීලය ආරක්ෂා කරගන්නට බැරි වීම, එහෙම නැත්නම් අපෝසත් වීම. අපේ සීලය අපි තුල පවතින් නැති නිසා, ඒ සීලය තුල අපි ආරක්ෂා වෙන්නේ නැති නිසා අද අපේ පැවිදි ජීවිතය ක්‍රමානුකූලව පසුබසිනවා. පිරිහෙනවා කියන වචනේ අපි පාවිච්චි කරන්නේ, සිල් රැක්කේ නැහැ කියලා තාපසෙත් පිරිහෙන්නේ නැහැ. ඒවට කියන්නේ පුංචි පුංචි හැවත් ඒවා. පරාජික අතර ආරක්ෂා වෙනවා නම් එයාගේ මානකම පසුබැස්සා කියලා තමයි අපිට කියන්න වෙන්නේ. එනම් මේ අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ධම්මපදය, එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ අවවාදයේ ශික්ෂාව අද අපේ මානකමත් එක්ක ජීවිතයත් එක්ක කොහොමද සම්බන්ධ වෙලා තියෙන බැලුවාම, දාණය ගැන අපි දන්නවා. දුන්නොත් ඒක දාණය. කැමැත්තෙන් දෙන්න ඕනේ. අවශ්‍ය දේ දෙන්න ඕනේ. මනාකොට සැකසුරුවන් කරලා දෙන්න ඕනේ. බලාපොරොත්තු නැතුව දෙන්න ඕනේ. නැවත ගැනීම අදාසක් නැතුව දෙන්න ඕනේ. සුදුසුම දේ සුදුසු කාලෙට දෙන්න ඕනේ. වැස්ස කාලෙට කුඩ දෙන්නේ නැහැ. අවුව කාලෙට කුඩ දෙනවා. අවුව කාලෙට අවශ්‍ය දේවල් දෙන්නේ නැහැ. ඒක වැස්ස කාලෙට දෙනවා. එනම් සුදුසු දේ සුදුසු කාලෙට දෙන්න ඕනේ. මෙන්න මේ ධර්මතාවයට තමයි දාණය කියලා කියන්නේ. අවශ්‍ය දේ අවශ්‍ය තරම් සුදුසු විදියට සකස් කරලා, මනාකොට සකස් කරලා, බලාපොරොත්තු රහිතව පූජා කිරීම තමයි දාණය. මොකද්ද මේ අදින්නා දාණය කියලා කිව්වම එතන මේම ධර්මතාවයක් නැහැ. සුදුසු දේකුත් නැහැ, සුදුසු කාලයකුත් නැහැ, මනාකොට සකසුරුවන් කරලත් නැහැ, බලාපොරොත්තු නැතුව කවුරුත් සූදානම් කරලත් නැහැ, එහෙම දෙයක් දීලත් නැහැ. හැබැයි මේ දේවල් අපි ගන්නවා. එහෙම ධර්මතාවයක් අපේ ජීවිතය තුළ තියෙන බව අපි දන්නේ නැහැ. තාපසයා උදේ පාන්දර අවදි වෙලා කුටි අරගෙන එළියට එනකොට මේ ඔරකමක් කරනවා. මොකද අද පරිසරය හරි ලස්සනයි. ඉර පායාගෙන එනවා. පොඩි ලාවට එළියක් වැටලා තියෙන මොනතරම් මීරි පරිසරයක්ද කියලා ඒ ලස්සන එයා උපාදානය කරගන්නවා. ඒ ලස්සනට වසී වෙනවා. ඒකට එයා ලෝභ වෙනවා. ඒ වගේ ලස්සන මුළු දවස පුරාම තියෙනවා නම් මේ වගේ ඉමිදිරි පාන්දර මේ අලංකාරය සුන්දරභාවය හවස් වෙනකම තියෙනවා නම් මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා එයා ඒ ලස්සනට දර්ශනෙට කෑදර වෙනවා. කවුද එයාට අවසර දුන්නේ මේ නාම රූපවල මේ ලස්සන යට ඔරකම් කරන්න? දානයක් දුන්නද? එහෙම අවසරයක් ලැබුණද අපට? මේ දකින දකින දේවල් තුලින් ආසාවල් ඇති කරගෙන අපි හදින්නා දාණය කරනු ලබනවා. අපේ මානකම පසුබයිනවා. කුටියක් තුල වාසය කරන තාපසයා අනේ මේ කෝප්පේ ලස්සනයි මගේ කෝප්පේ. මේ පාපිස්ස ලස්සනයි මේකේ ලස්සනට කැටයන් කපලා තියෙනවා. එක එක මෝස්තර වලට වියලා තියෙනවායි කියලා ඒ පාපිස්සේ ලස්සන වටිනාකම එයා හොරකම් කරනවා. කවුරුත් ඒකේ වටිනාකම ගන්න කිව්වේ නැ, කකුල් පිය දාන්නයි දුන්නේ. කකුල පියලා තමන්ගේ වැඩක් බලා ගන්න එපාය. ඒක ලස්සනයි කියලා ඒක නෑ නඩත්තු කරනවා. අර පොඩි ළමයි හොඩක්ුවේ තියාගෙන නඩත්තු කරනවා වාගේ. බලන්න අපේ මානකම මොනතරම් දුර්වල තැනකට පත් කරගෙනද කියලා. අපි දකින දේවල් තුලේ මොනකම් තරම් හොරකම් කරනවද? එක තාපසයෙක් ඉන්න පිණ්ඩපාතේ යනකොට මිනිස්සේ බීලා වැනි වැනි යන උදේ පාන්දරමේ ඒ තාපසයා හමනාප වෙනවා. බලන්න මේ මිනිස්සු උදේ පාන්දරම බීගෙන කටගොන්නම්, මේ මිනිස්සුගේ කිසිම සීලයක් නැහැ නේ කියලා විවේචනය කරන. බලන්න අර විවේචනය කරන ද්වේෂය එයා අදින්නා දාන කරනවා. අරයාගේ ද්වේෂය අරයාගේ අඩුව එයා ඒක හොරකම් කරගන්නවා, තමන්ගේ කරගන්නවා. එහෙනම් කුසල දාන අකුසල දාන කියලා දාන දෙකක් අපි ආලා තියෙනවා. අපි ගියේ මේ කුසල දානය පිළිගන්න. රාත්‍රී කාලයේ උයලා පියලා ඉතුරු වෙච්ච කෑම ටිකක්. එහෙම නැත්නම් උදේ පාන්දර උයලා බත් තොතලා මිනිස්සු ඔක්කොම පිටත් කරලා ඉතුරු වෙච්ච ටිකක්. එහෙමන් කාලා ඉතුරු වෙච්ච ටිකක් විසි කරන්න බලාපොරොත්තුෙන් අයින් කරපු ටිකක් ඉල්ලා ගන්න යන්නේ ඒක කුසල දානයක්. ඒ පිණ්ඩපාත දානේ ඉල්ලා ගන්න ගිය තාපසයා ඉල්ලාගෙන තින්නේ ද්වේෂය. ද්වේෂය කවුරුත් පූජා කළේ නැහැ. එයා ද්වේෂය ඉල්ලා ගත්තා, ද්වේෂය පිළිගත්තා. ඒ කියන්නේ එයා අදින්නා දාන කරනවා. මුදුන දෙයක් මේ ගන්නේ. අනවශ්‍ය දෙයක් ගන්නේ, අනවසරෙන් දෙයක් ගන්නේ. ඇයි මේ තාපසයාට මේ දේවල් වැටහෙන්නේ නැත්තේ? තවත් ඉස්සරහට පිණ්ඩපාත යනකොට කාන්තාවක් එනවා. එයාට අමතක වෙලා මේක රෑඳුම කියලා. ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා කියලා කලබලෙට නැකිట్లా ආල්ලිපේ තිබ්බා එළවලු ටික කැපුවා, ලුණු ඇඹුල් ටික දැම්මා. ලස්සන්ට කැම ටික උයාගෙන ඉන්නකොටම එයාට සද්දයක් එනවා. නගෝ ආන්ද්‍රෝ වඩිනවා, පුතේ ආන්ද්‍රෝ වඩිනවා කියලා. කලබලෙට අර්ථිකාරක දුවගෙන ආවා. එයා දන්නේ නැහැ මේක අර ටිසු පේපරක් වගේ බොහොම සියුම් රෙදි කැල්ලම්. මුළු ඇඟම පේනවා. එයාට අමතක වුණා මේක රාත්‍රිය ඇඳුම කියලා. ඒක පිටින් දුවගෙන ආවා දාන බෙදන්න. ආන්ද්‍රෝ ගියේ කාන්තාව පිළිගන්න නෙමෙයි. ආන්ද්‍රෝ වැඩි ඉන්දි පිචර් බලන්න නෙමෙයි, ආන්ද්‍රෝ වැඩි දාන පිළිගන්න. එහෙනම් තමන්ගේ පාත්‍රයට වැටෙන දාන ටික බලාගත්තා, අවශ්‍ය තරම් පිළිගත්තා, අතවැසුවා. ආන්ද්‍රෝ පිණ්ඩපාතෙන් තමන්ගේ සේනාසනයට රක්ෂිතයට වඩින්න ඕනේ. ආන්ද්‍රෝ ඒක දැක්කා. අනේ බලන්න මොනතරම් වාසනාවන්තව මේ ගෑනු මනුස්සයා බැඳගත්ත මිනිහා, මොනතරම් ශ්‍රේෂ්ඨ කුසලයක්ද මේ කාන්තාව ලැබිච්ච මිනිහට පාල වෙලා තින්නේ කියලා. අපි දන්නේ නැහැ මේ මිනිස්සේ හැමදාම කඩේ යන්නේ මෛතෙල් ගන්න. ඒ මිනිස්සට ඒ ජීවිතේ එපා වෙලා කලකිරිලා. ඒක අපි දන්නේ නැහැ. අපි ගියේ දානි ගන්න, අපි ගියේ රාගයේ කින අදින්නා දානේ ගන්න. බලන්න තෘෂ්ණාව අපි දානයක් වශයෙන් පිළිගන්නටි, රාගයේ දානයක් කොට පිළිගන්නටි. බලන්න ස්පර්ශය අපි කොච්චර දානයක් වශයෙන් පිළිගන්නටි. අපට තේරෙන්නේ අපි මේ අදින්නා දාන කරන බව, නුදුන්න දානය පිළිගන්න බව, නුදුන්න දේවල් අපි අයිති කරගන්න බව, නුදුන්න දේවල් විඳින බව. මේ තාපසයාට තේරෙන්නේ නැත්නම් එයාගේ තපස්කම පසුබයිනවා. එයා දෙන්නේ බත් දානය කැමැත්තෙන් දෙන්නේ, පිළියෙල කරලා දෙන්නේ, පාන්දර 3 වෙනකොට ඇරිලා උයලා දෙන්නේ, ස්වාමි පුරුෂයාගේ අවසරය ඇතුව දෙන්නේ. එහෙනම් ඒ දානය පිළිගන්න විතරලු තාපසයාට අවසර තියෙන්නේ. එයා දෙන රාගය පිළිගන්න අවසර නැහැ. හේතුව එයා අපල රාගෙ පූජා කළේ නැහැ. තෘෂ්ණාව පිළිගන්න අවසර නැහැ. හේතුව තෘෂ්ණාව ඒකාන්තව අපට පූජා කළේ නැහැ. එයාගේ අශෝභන දර්ශනය අපිට පිළිගන්න අවසර නැහැ. හේතුව ඒක පිළිගන්න කියලා එයා බලන්න කියලා අපට අවසර දීලා නැහැ. තාපසයා තපස්කම කරනකොට, මහණෙක් මානකම කරනකොට, භික්ෂුවක් භික්ෂුකම කරනකොට එයා දැනගන්න ඕනේ මට කැපදානේ මොකද්ද, අකපදානේ මොකද්ද. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන්නේ නුදුන්න දේ ගැනීම, අනවසරයෙන් ගැනීම, අනුන්ගේ දේවල් ගැනීම. බලන්න අනුන්ගේ දේ දැක්කම තදින්නා දානේ නේද? එයාගේ රැඳුම දකින්න එයාගේ ස්වාමි පුරුෂයා ඉන්නවා. ආන්ද්‍රෝ කවුද එයාගේ රැඳුම දකින්න? එයාගේ අඩුපාඩු හදන්න අම්මා තාත්තා ඉන්නවා, බැඳගත්තු ස්වාමි පුරුෂයා ඉන්නවා. අපි කවුද එයාට දොස් කියන්න, නිඳා කරන්න? අපට තියෙන අයිතිය මොකද්ද? මේවා අදින්නා දාන නෙමෙයිද? කසාද සාතික අස්සම් කරපු මනුස්සයා කොයිදෝ කෙනෙක් තැනක ඉන්නවා. අපි යනවා ඒකාන්තව දන්න. බලන්න නුදුන්න අයිතිවාසිකම නෙමෙයිද මේ අරන් තින්නේ? නොපවරපු උරුමයක් නෙමෙයිද මේ අරන් තින්නේ? මේ ඔක්කොම අදින්නා දාන. අපට අයිතියක් නැහැ කාගේවත් අඩුවක් දකින්න, දොසක් දකින්න. කිසිම කෙනෙකුට නිඳ අපාස කරන්න අයිතියක් නැහැ. අපට තියෙන එකම එක අයිතිය තමයි ආශිර්වාද කිරීමේ අයිතිය. අපි සියලු සත්‍යයන්ට ආශිර්වාද කරන්න පුළුවන් කිසිම අවසරයකින් තොරව. හැබැයි දොස් කියනවා නම්, විවේචනය කරනවා නම් එයාගෙන් අවසර ගන්න ඕනේ. ඔයාගේ චරිත ඝාතනය කරන්න මට අවසරද? ඔයාගේ දුර්වලකම් ප්‍රසිද්ධියේ කියා සිටින්න අවසරද? මිනිස් ඉස්සරහ පිට ඔයාට විවේචනය කරන්න, නිඳා කරන්න මට අවසරද කියලා අවසර ගන්න ඕනේ? එහෙම නැත්නම් ඒ හැම දෙයක්ම අදින්නා දාන්නට තමයි යවෙන්නේ. බලන්න දකින්නකොට මොනතරම් අදින්නා දානා වේරමණී සික්ඛාපදං කියන සීලය කැඩෙනවද කියලා. කතා කරනකොට මොනතරම් වචනයක් පාසා අදින්නාදානය සිද්ධ වෙනවද කියලා. ශ්‍රවණය කරනකොට අපි මොනතරම් අකටයුතු දේවල් අපි ගන්නවද කියලා, ඒ ඔක්කොම අදින්නාදානය. එක සැරයක් මගේ ගෝලයෙන් තවත් කෙනෙක් එක්ක ධර්ම කාරණාව සාකච්ඡා කරනවා. ඒක ආගෙන ඉඳලා තවත් ගෝලයෙන්. මේක 2015 විතර වෙච්ච සිදුවීමක්. රක්ෂිතයක අපි වාසය කළා. ඒ කාලේ ගෝලයෙක් තවත් ගෝලයෙක් එක්ක සාකච්ඡා කරනකොට මේක හොඳ මීරි දහම් පදයක් වෙන්න පුළුවන් කියලා තමන්ගේ කුටියෙන් එළියට ඇවිල්ලා අතෙන්ට ගින් ඉමින්සරේ ආගෙන හිටියා. ආගෙන ඉන්නකොට අර දාන් සාකච්ඡාවක් එක්ක අර එළිය ආගෙන ඉන්න ආම්රංගෙන් අඩුවක් දෙකක් කියවුනා. අසෝලා මේමයි කියලා. පස්සේ අර අනිත් ආම්රව කිව්වා එහෙම කියන්න එපා. අසෝලාගේ වරද්ද අසෝලාට ළඟට ගින් කියන්න ඕනේ. එතකොට මෙසෝලා කියනවා නෑ මටත් වැරදුනා, අසෝලාගේ වරද්ද අසෝලාට නෙමෙයි කියන්න ඕනේ, එයාගේ ගුරුවරයාට. එයාගේ තාත්තා ඉන්නවා, ආචාර්ය වහන්සේ වැඩ සිටිනවා, කම්මඨාන ආචාර්ය ඉන්නවා, උපාධ්‍යාය ඉන්නවා. එහෙනම් ඒ අයටයි කියන්න ඕනේ, එයාගේ වරද එයාට කියන්න බෑ. පස්සේ අනිත් ආයස්මතුන් කියනවා නෑ එයාට කියන්න අවශ්‍ය නෑ, එයා එක කවදර හදා ගන්නවනම් මොකටද එකෙක් ඉන්නද කියලා ප්‍රශ්න ඇති කරන්නේ, ගැටුම් ඇති කරන්නේ. ආචාර්ය වහන්සේට තමන්ගේ ශ්‍රාවකයා අපාදවන්නේ ඇයි? උපාධ්‍යාය වහන්සේට තමන්ගේ ශ්‍රාවකයා අපාදවන්නේ ඇයි? එයාව මානසිකත්ව විඩාවටපත් කරන්නේ ඇයි? අපි මොකටද මේ නඩුවට පෙරකොදොරුව වෙන්නේ? එහෙනම් අපි එක අත්හැරලා දාමු කියලා අර දාම් සාකච්ඡාව පැත්තකින් තියලා මේක දිගින් දිගට සාකච්ඡා කරලා ඒ දෙන්නම නිවැරදි වුණා. පව්ෙන් දවදේ දානේ වළඳලා ඉවර වෙච්ච ගමන් නඩුවක් ආවා. මේ දෙන්න එකතු වෙලා මගේ අඩුවක් කියලා මේ විදිහට කුටි ඇතුලේ කතා කරනවා මට ඇහුණයි කියලා. එතකොට ඒ දාම් සාකච්ඡා කරපු එක භික්ෂුවක් නැකිටලා කියනවා, අවසරයි ස්වාමීන් වහන්සේ මට කාරණාවක් කියන්න. මං කිය අවසරයි කියන්න. මම කතා කරපු එක වැරදි වෙන්න පුළුවන්, ඔරෙන් ඇවිල්ලා ආගෙන ඉඳපු එක වැරද්දක් නෙමෙයිද කියලා ඇහුවා. දෙන්න උත්තරයක් නැහැ. කාගෙන් ආලද? අනිතගේ කුටි ළඟට ඇවිල්ලා කන් දීගෙන හිටියේ. අපේ අවසරයක් නැතුව අපේ දාන් සාකච්ඡා ශ්‍රවණය කළේ කුමක් නිසාද? අපි කතා කරපේක ආගත් එක විතරක් නෙමෙයි, තමන් ඒ විදිහට අනිත් අයගේ කුටිවලට ගිහිල්ලා වරලා සවන් දෙනවා, ඔත්තු සපයනවා කියන එක තමන් ප්‍රසිද්ධිය කිව්වා. ඉස්සෙල්ලාම උන්නාන්සේටයි අවද්ද සවන් ඕනේ. උන්නාන්සේගෙන් ලොකු වැරද්දක් වෙලා තියෙනවා. කාරණා බලාගෙන ගියාම අර දෙන්න සාකච්ඡා කරපේක නිවැරදි එකක් වෙලා, අර බැනුම් ආපු මිනිස්සයා විවේචනයපත් වෙච්ච මිනිස්සයා දැන් අවද්දසන්න ඕනේ, අර දෙන්නගෙන් සමාව ගන්න ඕනේ. සම්පූර්ණ වැරදිකාරයා බවට පත් වෙලා බලන්න නඩුව කන පිට ගින්. එහෙනම් අපේ කන් වලට ඇෙන දේවල් අපි අදින්නා දාන කරනවා, අපි හොරකම් කරනවා. අපට අවසර දීලා නැහැ ඒවා ශ්‍රවණය කරන්න. අනුන්ගේ දේවල් ඇහිලා කම්පා වෙන අවස්ථාවලදී කම්පාව අදින්නා දානය කරලා නෙමෙයිද? කවුද කම්පාව පූජා කළේ? අපි හොරකම් කරලා. තවත් කෙනෙක් කාටරි බයිනකොට මේ විශ්ව දුස්සීලයි කියලා පිටනවා. බලන්න අපි දුස්සීල වෙලා දුස්සීලකම අපි බලෙන් අරගෙන කවුරුත් අපි දුස්සීල කළේ නැහැ. එක එක්කෙනාට බැනලා දොස් කියලා අපහාස කරලා අපි දුස්සීල කියන අදින්නා දාණය, ඒ දාණය පිළි අරගෙන එක එක්කෙනාට ඕනෑ විදිහට අපි ජීවත් වෙන්න ඇසිරෙන්න ගියාම අපේ චරිතයට දැන් අදින්නා දාන වෙනවා නේද? ඇයි අපි භාග්‍යතුන් වහන්සේට ගැලපෙන විදිහට ජීවත් වෙන්නේ නැත්තේ? අපේ නිරෝධ සමාපත්තියට ගැලපෙන විදිහට ජීවත් වෙන්නේ නැත්තේ? අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ සමාදම් වෙන්න ඕන සීලයක් නෙමෙයි, ඒක තුල ජීවත් වෙන්න ඕන සීලයක්. ඒක අපේ චරිතයක්, අපේ පැවැත්මක්. අපි අනුන්ගේ දේවල් මොනතරම් හොරකම් කරනවද, අනුන් නිසා මොනතරම් හොරකම් වලට අපි පත් වෙනවද? ඇයි අපිට මේ දේවල් අපේ චරිතයට ඇතිවෙන මේ ආපදාව අපට වැටහෙන්නේ නැත්තේ? අපි දකින දේවල් වලට ආස කරනවා කියලා කියන්නේ ලෝභය අදින්නා දාන කරනවා, ලෝභය අපි හොරකම් කරනවා. අපි නැතට ගැටෙන රූප වලට ගැටෙනකොට, එක එක්කෙනාගේ චරිත වල අඩුපාඩු වලට ගැටෙනකොට අපි ද්වේෂය අදින්නා දාන කරනවා. කවුරු ද්වේෂය අපට පූජා කළේ නැහැ. කාන්තාවරු දකින්නකොට, දුර්වලකම් දකින්නකොට, අඩුපාඩු දකින්නකොට රාගය අපි අදින්නා දාන කරනවා. කිසිම කෙනෙක් ඇවිල්ලා රාගය අපට පූජා කළේ නැහැ. මේ ඔක්කොම අදින්නා දාන හොරකම් කරන්නේ. අවසරයකින් තොරව අපි මේ කෙලෙස් ටික උපාදානය කරගන්නේ, අයිති කරගන්නේ. භික්ෂුවක් තමන්ගේ පිරිණුවම් පෑම වෙනකම්ම එයා අදින්නා දාන කරන්නේ එයා දානේ විතරයි ගන්නේ. දානේ කියන්නේ කොමක්ද? තමන් අත්තරින හදාසින් මනාකොට සැකසිරුවම් කරලා සුදුසු දේ සුදුසු කාලයට බලාපොරොත්තු නැතුව දෙන දේ දානය. අන්න ඒක විතරලු පිළිගන්නේ. අද අපේ මාන ජීවිතයත් එක්ක බලනකොට දේශයේ මොනතරම් අපි පිළියරන් තිනවද, රාගයේ මොනතරම් පිළියරන් තිනවද, ලෝභයේ මොනතරම් පිළියරන් තිනවද, ජීවිත කාලෙම දානෙම අරන් තින්නේ අදින්නා දානයයි අපි අරන් තින්නේ. නුදුන්න දේවල් අරගෙන ඒක අපේ කරගෙන අපි ගිනි උඩ ඉඳගෙන දැවෙනවා, රාගෙන් දැවෙනවා, ලෝභෙන් දැවෙනවා, ද්වේෂෙන් දැවෙනවා. අපි දන්නේ නැහැ මේ ඔක්කොම හොරකම් කරගත්ත දේවල් මගේ ළඟ තියෙන්නේ. අසුවලාගේ කුටිය හොඳයි, අසුවල් තැන හොඳට උණු වතුර තියෙනවා, ටයිල් කරලා තියෙනවා, හොඳට හැඳ ඇතිරිලි තියෙනවා, ලස්සනට හදලා තියෙනවා. මේක දාලා මම හින්නේ නැහැ, මේ පාසුකම් අතරින්නේ නැහැ. බලන්න යා පාසුකම් අදින්නා දාන කරනටි, වත්කම් අදින්නා දාන කරනටි, ඒව බලලා විල්ලා ඒ විදියටම මේක අදන්න අදනවා. බලන්න මෙතනට ඕන විදියට අඩ ගෑන්නේ නැහැ, අතන්ට ඕන විදියට මෙතන අදවස්සන්න අදනවා. මේව අදින්නා දාන නෙමෙයිද, මසුරුකම කිනක නෙමෙයිද අල්ලාගෙන ඉන්නේ, ලෝභය නෙමෙයිද මේ අල්ලාගෙන ඉන්නේ. ඒවය අල්ලගර ගන්නවයි කියලා කියන්නේ එයා ඒකින අලෝභය හතරලා ලෝභය කිනක අල්ලගෙන අදින්නා දාන කරනවා. එතනට සාපේක්ෂව එතන වැඩ සිටියා, මෙතනට සාපේක්ෂව මෙතන වැඩ සිටින්න එපාය. රක්ෂිතයට සාපේක්ෂව රක්ෂිතය වැඩ සිටින්න එපාය. ගාත සෙවනට සාපේක්ෂව එතන වැඩ සිටින්න එපාය. ඇයි තාපසයාට මේක තේරෙන්නේ නැත්තේ? මේ උත්තරීතර දහණය පිළිගන්න ඇයි මේ තාපසයා අපෝසත්ුනේ? ආවුනේය, පාවුනේය, දක්කිනේය, අංජලි කරන අය කියලා කියන්නේ පසාරිපුත්ත මොග්ගල්ලානට නෙමෙයි, ඒගොල්ල පිරිණිවන් පාලා. ඒ කියන්නේ මට දුරින් ගේන දාණය, පිළියෙල කරලා ගේන දාණය, සාංගික දාණය, අත්තරින දාණය කියන ඕනෑම දාණයන් අපට පිළිගන්න සුදුසුකම් ලැබලා තියෙනවා. එහෙනම් අපි ඇයි මේ තරම් අදින්නා දාන කරන්නේ? බලන්න අපේ මානකම මොනතරම් අපි ප්‍රපාතයට හෙළලද කියලා. අපි මේ දකින දර්ශන තුලින් අපි මොනතරම් මේ කෙලෙස් අදින්නාදාන කරනවද? අසුවල් බිස්සුව දුස්සීලයි කියලා අපි එකක් හිතාගෙන ඉන්නවා. අසුලා පිළිබඳව අපි නරක දෙකක්, වැරදි දෙයක් අපි සිතේ උපාදානය කරගන්නවා. ඒක අපි අදින්නාදාන නෙමෙයිද කලේ? එයාගේ අඩුව යාළම තිබිච්චාදෙන්, එයා තිරිසන් ලෝකෙ ඉපදිච්චාදෙන්, තෝදෙය සිතානෝ එතන බල්ලෙක් කියලා ඉපදිච්චා වාගේ, රස්සිතේ ඍණවෙක් වෙලා වඳුරෙක් වෙලා මහන්නේ එයා ඉපදිච්චාදෙන්, අපට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපට තියෙන ප්‍රශ්නේ මම රහත් වෙලා නැහැ, මට කෙලස් තියෙනවා, ඒක නිවිලා නැහැ. එහෙනම් ඉසෙල්ලා තමන් ඒක නිවා ගන්න එපාය. අපි මොකටද අනුන්ගේ චරිත වලින් කෙලස් හදින්නා දාන කරන්නේ? මිනිස්සු කෙලස් පූජා කරන්නේ, අඩුපාඩු පූජා කරන්නේ, දුර්වලකම් පූජා කරන්නේ. අපි ඒවා බලෙන් ගන්නවා, බලෙන් උපාදානය කරගන්නවා. බලෙන් ගන්නවා කියලා කියන්නේ නුදුන්න දේ නෙමෙයිද? ඒ හැම එකක්ම අදින්නා දාන. පිණ්ඩපාත යන තාපසයා මිනිසුන්ගේ දුර්වලකම් අදින්නා දාන කරනවා, රාගය අදින්නා දාන කරනවා, ද්වේෂය අදින්නා දාන කරනවා. අර මිනිස්සු ශ්‍රද්ධාවෙන් පූජා කරන දාහණය පිළිගන්න අපෝසත් වෙනවා. මොනතරම් දුර්වල තත්ත්වයකද තාපසයා පසු වෙන්නේ? මේ වගේ දුර්වලකම් අඩුපාඩුකම් අපේ ජීවිතවල තියෙනවා නම් අදින් පස්සේ මේ අදින්නා දාන කරන එකෙන් වැළකෙමු. මේක කමඨාණක් වශයෙන් වඩමු. අනුන්ගේ රාගය මොකටද අදින්නා දාන කරන්නේ? අනුන්ගේ ద్వේෂය මොකටද අදින්නා දාන කරන්නේ? අනුන්ගේ ලෝභය මොකටද අදින්නා දාන කරන්නේ? අනුන්ගේ අඩුපාඩු දුර්වලකම් මොකටද අදින්නා දාන කරන්නේ? අපි දාහනයක් ගමු. ඒ අයගේ මොනවරි අඩු හොඳක් තියනවා නම් ඒ හොඳ අදින්නා දානය කරන්නේතුව දාහනයක් කරගනිමු. අද අපේ ජීවිතේ අපි දාහනයට වඩා අදින්නා දානයට නෙමෙයිද මුල් තැන දීලා තියෙන්නේ? අනුන්ගේ දේවල් අරගෙන පිරියෙන්න නෙමෙයිද මුල් තැන දීලා තියෙන්නේ? බලන්න අපි ක්‍රමානුකූලව මහානකමින් ජීවිතයෙන් පසුබයි නැටි. අද ඉඳලා පුද්ගලයන්ට සාපේක්ෂව කිසිම දෙයක් අදින්නා දාන කරන්න එපා. එයාගේ මොනවරි හොඳක් ඇති ඒ හොඳ ගන්න, ඒ දාහනය ගන්න. එයා අසත්පුරුෂයෙක් වෙන්නේ නැති. හැබැයි එයා සිවුරු අරින්න භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්න අන්න ඒ හොඳ දහනයක් කොට ගන්න. එයාගේ අසත්පුරුෂකම් ලස්සයක් ඇති. ඒක උලගේ යන්න අරින්න. පින්දපාත දෙන මිනිස්සු අසංවරයි අපිලිවලයි කිසිම සීලයක් නැහැ. ඒ ඔක්කොම උලංගේ යන්න අරින්න. හැබැයි උදේ පාන්දර නැකිట్లా ස්වාමි පුරුෂයාට බත් දෙන්න නැතුව සංඝයාට බත් දෙන්න කියලා පාර්ථ දුවගෙන එන එක කොච්චර ශ්‍රේෂ්ඨ ගුණ ධර්මයක්ද. ඒ දාණය ගන්න. ඒ ගුණය දාණයක් කොට ගන්න. එයාගේ අඩුපාඩු හැම එකක්ම යන්න අරින්න. ඒක අපට අදාළ නැහැ. බලන්න මොනතරම් ලස්සනට අපේ මානකම කරන්න පුළුවන්ද කියලා, අපේ තපස්කම කරන්න පුළුවන්ද කියලා. මෙච්චර සරල මානකම අපි මොනතරම් දැඩි කරලාද, මේතරම් ලස්සනට අපේ මානකම කරන්න පුළුවන් තියෙද්දී අපි මොනතරම් පරිහානියට පත් කරලාද අපේ මාන ජීවිතය. දැන් ඉඳලා අපි අදින්නාදානා වේරමණී සීකාපදං සමාදියාමි කියන සීලය සමාදන් වෙමු. නුදුන්න කිසිම දෙයක් ගන්න එපා. අනුන්ගේ අඩුපාඩු ගන්න එපා. අනුන්ගේ දුර්වලකම් ගන්න එපා. අනුන්ගේ ద్వේෂය ගන්න එපා. අනුන්ගේ රාගය ගන්න එපා. අනුන්ගේ ලෝභය ගන්න එපා. අනුන්ගේ මෝහය ගන්න එපා. අනුන්ට හයිති කිසිම දෙයක් Tamanta තිබුණොත් හොඳයි කියලා හිතන්න එපා. ඒ හැම එකක්ම අදින්නාදානය. ඒක තුලින් වෙන්නේ අපේ මිනිසත් බව පරිහානියටපත් වෙනවා. මහානකම පසුබයිනවා. දැන් ඉඳලා අපේ ජීවිතයේ තියෙන දුර්වලකම් අඩුපාඩුකම් අපි හදාගනිමු. හේතුව අපට නැවත ඉපදෙන්න බෑ. අපට තවත් භවයක් අරගෙන නැවත නැවත දුක් විඳින්න බෑ. අපට මේ භවයේ රාත්‍රිලා පිරිනිවන් පාන්න අවශ්‍යයි. ඒ නිසා අනුන්ගේ කුණුගොඩවල් එකක්වත් අපි උපාදානය නොකරගනිමු. අනුන්ගේ අඩුපාඩු දුර්වලකම් එකක්වත් අපේ කරගන්න නොකරගනිමු. හේතුව ඒවා ඒගොල්ලෝ විඳලා ඉවර කරයි. කැමැති දවසක ඒගොල්ලෝ රාත් වෙන්න අවශ්‍ය වෙන දවසක ඒගොල්ලේ අඩුපාඩු හදාගනි. අපට ඒවා ප්‍රශ්න නෙමෙයි. අබ්බගාතයාගේ අබ්බගාතකම දැකලා අපි කොරෙක් වාගේ කොරගගා යනවා. මොකද්ද මමත් ආසයි ඒ අබ්බගාතයා වාගේ අබ්බගාත වෙලා ඉන්න. බලන්න ඒක උපාදානය කරන ඇටි. එයා කොරෙක්යා කොරගානවා. මම කොරෙක් නෙමෙයි. මම ලස්සනට යන්න එපාය. එයා දුස්සීලයි රැට කනවා. එයා සල්ලි අල්ලනවා. මම සිල්වන්තයි. මම සිව්පසෙන් ඉන්න දැනගන්න එපාය. අසෝලා අවද්දසන්නේ පෝය කරන්නේ. හැබැයි මම අවද්දසනවා පෝය කරනවා. ඒකෙන් සැනසෙන්න එපායි නිවෙන්න එපායි. අසෝලා පෝය කරන්නේ නැහැ කියලා නඩු දාන්නේයි. බලන්න අපි මානකම් කරලා තියෙන අපට ඕන වෙනුවෙන් නෙමෙයි අනිත් අයට ඕන විදියට. අපි මේ සංසාරේ හැමදාම බිරියට ඕන විදියට ජීවත් වුණා. අම්මට ඕන විදියට ජීවත් වුණා. තාත්තට ඕන විදියට ජීවත් වුණා. දරුවන්ට ඕන විදියට ජීවත් වුණා. විස්රාම යනකම් ඒ රැකියා ස්ථානයේ ඒ නිලධාරින්ට ඕන විදියට ජීවත් වුණා. අපි වෙනුවෙන් අපි ජීවත් උනේ නැහැ. මේ භද්‍රකලාපේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ 2600කට පස්සේ අපට උත්තරීතර ලොතරැයියක් වැඩිලා තියෙනවා. ඒ සංවර්ධන ලොතරැයිය තමයි අපට ලැබිච්ච මානකම කෝටියක් ජයමල්ලේක. ඒකේ වටිනාකම අපට කියලා නිම කරන්න බැරි තරම් අපි වෙනුවෙන් ජීවත් වෙන්න අපට අවස්ථාවක් ලැබුණා. බලන්න මේ උත්තරීතර වාසනාවට පයින් ගාලා හදත් අපි ජීවත් වෙන්නේ අනුත් අයට ඕන විදිහට නෙමෙයිද? අසුවලා සිල් රකින්න ඒ නිසා මමත් රකින්න. එයා මානකම් කරන්න එයාට ඕන විදිහට එයාගේ නිවීමට නෙමෙයි අසුවලාගේ නිවීමට. අසුවලා පෝය කරන්න එන මම මොකටද පෝය කරන්නේ? මමත් යන්නේ නැහැ පෝය ගෙදරට. බලන්න එයා මානකම කරන්නේ එයාට ඕන විදියට නිවීමට ඕන විදියට නෙමෙයි අසුවලාට ඕන විදියට. අසුවලාසුවල් ස්වාමීන් වහන්සේලා දුස්සීලයි. ඒතකොට මම මොකටද සිල්වත් වෙන්නේ? මමත් මේ විදියට මරවරේක වාගේ ඉන්නවා. මමත් මේ විදියට අසත්පුරුෂවත්යෙන් ඉන්නවා. බලන්න යා සිල් රකින්නේ එයාගේ නිවීමට ඕන විදිහට නෙමෙයි අසුවලාට ඕන විදිහට. බලන්න මේ උත්තරීතර වාසනාවට පයින් ගාලා අදත් එයා ජීවත් වෙන්නේ අනිත් අයට ඕන විදිහට, එයාට ඕන විදිහට, එයාගේ නිවීමට ඕන විදිහට ජීවත් වෙන්න එයා අපෝසත් වෙලා, එයා දුර්වල වෙලා. මේකනම් අපි අද වර්තමානයේ ජීවත් වෙන මානකම මේක નિවර්ධි කරගන්නට අවශ්‍යයි. අපි හැමෝම පිරිනිවන් පාන භවයේ මේක. අපි රාත් වෙලා නිරෝධ සමාපත්තියට සමවදින භවයේ මේක. එහෙනම් මේ දුර්වලකම් අඩුපාඩු අපේ සිතේ තිබිලා ඒවා වැරදි වැටීමකින් નિවර්ධි කියලා ඉතාලා ඉන්නවනම් දැන් අපි ඒවා සංශෝධනය කරගනිමු. ඒ හැම එකක්ම පැවැත්මට ඉපදීමට අදාළ හේතු. ඒක නිවනට අදාළ හේතු නෙමෙයි. අද ඉඳලා ආත්මార్థකාමි වන්න. ගුරුවරයා ධර්මාසනයේදීගෙන අකුසලයක් දේශනා කරනවා. ආත්මార్థකාමී වන්න කියන්නේ අකුසලයක්. මොකද මේ අකුසලයේ තියෙන කුසලය අපේ නිවීම වෙනුවෙන් අපි ආත්මార్థකාමී වෙමු. දවසට එක ගුණයක් හරි වඩන්න ඕනේ. අසුවලා වැඩුවේ නැහැ, මෙසුවලා වැඩුවේ නැහැ කියලා එක එක්කෙනාගේ හැද බලන්න එපා. මම මොනවද වැඩුවේ? මම මොනවද පුරුදු කළේ? මම මොනවද නිවැරදි කළගත්තේ? ඒ විදිහට ආත්මార్థකාමීව හිතන්න. උදේ ඉඳලා අවශ්‍ය නැකන් කවුද මානකම නොකරන්නේ කියලා බලන්න එපා. මගේ මානකම හරියට කළාද කියලා කණ්ණාඩියකේ මූණ බලනවා වාගේ මේ බඹයක් විතර උස තියෙන කයෙන් බලා ගන්න. ඒ ආත්මార్థකාමි වෙන්න. අසුවලා එකතු කරනවා, මෙසුවලා එකතු කරනවා, පෝසත් වෙනවා, මට මොකවත් නැහැ කියලා අනිත්‍යයට සාපේක්ෂ ඊර්ෂ්‍යා කරන්න එපා. මම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා වශයෙන් පෝසත් වෙලා, මම මහානකමෙන් පෝසත් වෙලා, ගුණධර්ම වලින් පෝසත් වෙලා, දසශීලයෙන් පෝසත් වෙලා, 228ක් උපසම්පදා සීලෙන් පෝසත් වෙලා ඒක තුලින් සෑයීමටපත් වෙන්න. ඒ විදිහට හිතලා ආත්මార్థකාමී වෙන්න. එක එක්කෙනාට සාපේක්ෂව හිතලා ද්වේෂ කරන්න එපා, ලෝභ කරන්න එපා, ඉරිසියා කරන්න එපා. ඒ මසුරුකම හතරින්න. බලන්න අපේ මානකම ජීවිතයේ මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා. භාග්‍යතුන් වහන්සේ අද ජීවමානව සිටියා නම් අපේ මානකම දැකලා ආනන්දාන්තරන්ට කියනවා, පින්වත් ආනන්ද අර භික්ෂුවට එන්න කියන්න, තථාගතයන් වහන්සේ සමග දන්වලඳන්න, භාග්‍යතුන් වහන්සේ සමග සමාසනේ ඉඳලා දන්වලඳන්න, සුදුසුකම් ලැබලා සිටිනවා කියලා භාග්‍යතුන් වහන්සේ අපට ආශිර්වාද කරනවා, අපේ ගුණගතන කරනවා. හැමදේම දුකයි අනිත්‍යයි කියන තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් අපට ප්‍රශංසා ලැබෙනවා. ඒ කියන්නේ මේක නිවැරදි මානකම. අද අපේ මානකම ගැන අපටම ලැජ්ජ නැද්ද? අපේ මානකම දිහා බලනකොට අපටම නාය වාණ්ඩිතන ඒ තරම් ගඳයි. රාත්‍රිසි අපි රාගය ගැන හිතනවා, පලිගන්න ලෝභය ගැන, ද්වේෂය ගැන හිතනවා, පෝසත් වෙන්න, සතුටු වෙන්න, සපපාසු වෙන්න ලෝභයේ මසුරුකම ගැන හිතනවා. අසුවලාගේ කාන්තාව ලස්සනයි කියනවා, අසුවල් ප්‍රදේශයේ පිණ්ඩපාත දෙන දියණිය ලස්සනයි කියනවා, අසුවලාට කොමරි මං ගන්නවා, මෙසුවලාගෙන් පලි ගන්නවා, අසුවලා දුස්සීලයි මෙයා සිල්වන්තයි කියලා හිතනවා, ආවල් සේනාසනයේ බොහොම ගුණයාපත් කියලා හොඳ ලස්සනයි කියලා හිතනවා. බලන්න අපි මොනතරම් අපිරිසිදු මානකමක්ද මේ කරන්නේ කියලා. අපි අපේ මානකම නිවැරදිව කළාද කියලා කල්පනා කරන්නට අවශ්‍යයි. හේතුව තව භවයක් ඉපදිලා අපට දුක් විඳින්න බෑ. සංසාරේ මොනවා කරත් අපේ සිත සැනසෙන්නේ නැහැ. හේතුව අන්තපුරයේ කින රජුරුවත් කියනවා, අනේ මේක වැඩක් නැහැ කියලා. ඒ අත්තරලා ගිහිල්ලා බුදු වෙනවා, සිදුවත් නමින්, ගෞතම නමින්. බලන්න අන්තපුරය තිබිලා ඒ බෝධිසත්වයන්ට, ඒ සිදුවත් කුමරට මේක කලකිරුණා, බුදු වෙන්න එතුණා. ගෞතම තථාගතයන් වහන්සේ බවට පත් උනේ ඒ අන්තපුර කලකිරලා නෙමෙයිද? එහෙනම් ලෝකෙම තියෙන කාන්තාවරු ලස්සනම කට්ටිය ගොඩගාගත්ත ඒ මනුස්සයන කලකිරෙනා නම් අපිට මේ එක්කෙනා දෙන්නා කොච්චර නම් කලකිරෙන්නේද? එහෙනම් සංසාරයේ මොනම දෙයකින්වත්, කාන්තාවකින්වත්, සල්ලි වලින්වත්, දේපල වලින්වත්, නිලතල බලතල වලින්වත්, අධ්‍යාපනයෙන්වත් මේ සිත සැනසෙන්නේ නැහැ. හේතුව මේ සිත සැනසෙන්නේ නිරෝධ සමාපත්තියෙන්, රාග්ඵලයෙන්. එහෙනම් සැනසෙන දේ දෙන්න ඕනේ, නොසැනසෙන දේ අයින් කරන්නට ඕනේ. ඒකට තාපසයා දක්ෂ වෙන්න ඕනේ. අද ඉඳලා නිවෙන විදියට ලෝකය දකින්න, නිවෙන විදියට සවන් දෙන්න, නිවෙන විදියට කතා කරන්න, නිවෙන විදියට ජීවත් වෙන්න, නිවෙන විදියට සිතන්න, මේක මානකම වශයෙන් කරන්න. එහෙම වුණොත් තමයි අපි මේ භවයේ රහත් වෙලා පිරිනිවන් පාන්න සුදුසුකම් ලබන්නේ. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අපි දින 14න් 14ට අනන්ත අප්‍රමාණ සමාදන් වුණා. හැබැයි අදින්නාදානය පිළිබඳව අපි කිසිම දවසක නිවන් පණිවිඩය දැනගත්තේ නැහැ, කමඨාන දැනගත්තේ නැහැ. දැන් අපි දැනගත්තා ඒ කමඨාන. ඒක මගේ අවසාන ධම්මපදය, ඒක මගේ රාත් බෝධිය, මම පිරිනිවන් පාන අවසාන දේශනාව. අනුන්ගේ දේවල් අදින්නාදාන කරනවා, අනුන්ගේ අඩුපාඩු අදින්නාදාන කරනවා, අනුන්ගේ දුර්වලකම් අදින්නාදාන කරනවා, අර ආකින්න කාන්තාවගේ රාගය අදින්නාදාන කරනවා, කොයිදෝ ඉන්න කෙනාගේ ද්වේෂය අදින්නාදාන කරනවා, කොයිදෝ අදපු ගොඩනැගිලි වල ලෝභය අදින්නාදාන කරනවා. හැබැයි මට මේ ලැබෙන දාණය ගන්න මම කවදාකවත් 100න් හිටියේ නෑනේ. මට මේ තරම් උත්තරීතර දාන ලැබෙනවා මේ සතරමා භූතයාගෙන් මේ විවේකයේ කියන දාණය මං ප්‍රතික්ෂේප කරනවා උදකලාව කියන දාණය ප්‍රතික්ෂේප කරනවා භාග්‍යතුන් වහන්සේගේ සරණ කියන දාණය මං ප්‍රතික්ෂේප කරනවා හැම හැලීමෙන් ගැටීමෙන් නිදාසන්න අවස්ථාව ලැබුණා ඒ දාණය ප්‍රතික්ෂේප කරනවා හැම පැවැත්මෙන්ම නිදාසන්න මිනිස් උදව් කරනවා ඒ උදව් ටික ප්‍රතික්ෂේප කරනවා සසර දුක නිවාගෙන ඉපදීම නවත්තන්න මට හොඳ අවස්ථාවක් ලැබුණා ඒකත් ප්‍රතික්ෂේප කරනවා බලන්න මේ ලෝකේ වටිනාම දාන ටිකට පයින් ගන්නවා අර අදින්නා දාන ටික වැඳලා පිළිගන්නවා මේක කොහාට යන මානකමක්ද ඒකාන්ත වශයෙන්ම පොළොව පොළාගෙන අපාට යන දානකමක් නෙමෙයිද මේක මේ වගේ අදින්නා දාන කරන භික්ෂුවක් නම් මම අපායට යන්නේක දැන්වත් වළක්ව ගන්න තිරිසන් ලෝකයට යන්නේක පෙරේත ලෝකයට යන්නේක වළක්වගෙන දැන් දාණය පිළිගන්න උදකලාව කියන දාණය මේ විශ්වයේ පූජා කරනවා নমස්කාරයේ කිලේ දාණය පිළිගන්න ආහුණෙය පාවුණෙය දක්ිනෙය අංජලි කරණය කියන මේ මහා සංඝ මම මේ දාණය පිළිගන්න මට සුදුසුකම් තියෙනවා මම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙන් নমස්කාර කරලා උදකලාව කියන දාණය පිළිගන්න මම මේ ලෝකේ අසරණ වෙලා ඉන්නේ කිසිම පීඩක් නැහැ ඒ අසරණකම දාහණය කොට පිළිගන්න මානකම දාහණය කොට පිළිගන්න මේ ශාසනයේ භික්ෂුකම දාහණය කොට පිළිගන්න භාග්‍යතුන් වහන්සේගේ සරණ යන්න ඒ සරණාගමණය දාහණය කොට පිළිගන්න රක්ෂිතයක මම වාසය කරනවා මට කිසිම කෙනෙක් නැහැ පීඨ වෙන්න මට මම විතරයි පීඨ එහෙනම් තමන්ගේ පීඨ දාහණයක් කොට පිළිගන්න භාග්‍යතුන් වහන්සේගේ අවවාද අනුශාසනා අවවාද නෙමෙයි ඒක භාග්‍යතුන් වහන්සේ මට දීපු ධම්ම දාන ඒ දාණය පිළිගන්න විනය කියන එක මට භාග්‍යතුන් වහන්සේ මගේ චරිතය හදන්න දීපු දානයන් ඒ දාණය පිළිගන්න මේ විදියට ලෝකේ නිවෙන්නට තියෙන දාන ඕන තරම් තිනවා අද ඉඳලා මේ මොහොතේ ඉඳලා මේ සෙනේ ඉඳලා ඒ සියලු දාන පිළි අරගෙන රාහත් වෙන්න වැඩ කටයුතු කරන්න මේ භවයේ රාහත් වෙලා නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන් පාන්න සුදුසුකම් ලබන්න සෙනේ සෙනේ පාසා මොහොතක් මොහොතක් පාසා අපි මේ නාම රූප වලින් සමාජයෙන් අනන්ත අප්‍රමාණ අදින්නා දාන කරනවා අනන්ත අප්‍රමාණ දේවල් මසුරුකමෙන් ලෝභයෙන් ද්වේෂයෙන් වෛරයෙන් හොරකම් කරනවා කිසිම කෙනෙක්ට අවසර දීලා නැහැ අපි කැමැත්තෙන් අපි අපේ ඕනවට අපි බලෙන් ගන්නේ ඒ වැරදි අඩුපාඩු නිවැරදි කරගන්න මේ කමඨාන දැන් ඉඳලා වඩන්න අදින්නා දාන වේරමණීස කාපදන් සමාධියාමේ කියලා කියන්නේ අපි සියලුම දෙනාගේ රාහත් බෝධිය අපේ නිරෝධ සමාපත්තිය මේ සංසාර පැමත්මෙන් අපට ලැබෙන විමුක්තිය එනම සිකපදයේ හොඳට සමාදම් වෙලා මේක තුළ තියෙන කමඨාන හොඳට පුරුදු පුහුණු කරලා මේ ධර්මයට අනුව අපේ මානකම ඇඩගස්වාගෙන ජීවත් වෙලා මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න අදින්නා දාන වේරමණී සිකාපදං සමාදියාමි කියන මේ ශික්ෂාපදයත් ඒ තුළින් ලබාගත්තා වූ කමඨානත් අවබෝධයත් අපි සියලුම දෙනාගේ මේ භවයේ පිරිනිවන් පෑම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි